විතක්කූපසමිච්ඡයෝ රතෝ අසුභං භාවයති සදා සතෝ ඊස කෝ ව්‍යන්ති කාහිති ඊසෝ චච්ඡති මාර බන්ධනං. He who delights in subduing evil thoughts, who meditates on the loathsomeness of the body, who is ever mindful, it is he who will make an end of craving. He will sever Mara's bond. Pháp Cú câu 350. Ai vui an tịnh ý, quán bất tịnh thường niệm, người ấy sẽ diệt ái, cắt đứt ma trói buộc.